තමන්ගේ හිත කලබල කරන, තමන්ගේ හිත ගැටන දෙයක් ආවහම ඒක ගැන පරිස්සම් වෙන්න. ඒක අයින් කරගන්න. අදුක්කම සුඛා වේදනා අවිජ්ජානුසු පහතම්. මේ දන්න කරුණුමයි කතා කරන්නේ. දන්න කරුණුමයි කතා කරන්නේ වැදගත්ම දේ තමයි අර්ථෙන්දි කියන්නේ. හැම දුක්ක වේදනාවම, හැම සුඛ වේදනාවකම, හැම අදුක්කම සුඛ වේදනාවකම එකින් ප්‍රතිඵල ඉන්නේ නැහැ. ඒවා වෙනස් කරන්න පුළුවන්. එතකොට ආයත හනතන හැම සුඛ වේදනාවක රාගාංශයෙන් කරන්න ඕනද, හැම දුක්ඛ වේදනාවකම පටිගාංශයෙන් කරන්න ඕනද, හැම අදුක්ඛම සුඛ වේදනාවකම අවිජ්ජාංශයෙන් කරන්න ඕනද කියලා ඒකට දෙන පිළිතුර ඔන්න thought provoking එකක්. ඒතකොට මේ ඔන්න දැන් අපි මේ හැමතිස්සෙම අපි මේ බණ කියවෙන්නේ, දහම් කරුණු කියවෙන්නේ අපි මේ නලවන්ටම නෙවෙයි, අපි කැමති නැලවෙන දේශනයකට. එහෙම නෙවෙයි, අපි අවුස්සන දේශනයක් වෙන්න ඕන. අවුස්සනවා කියන්නේ හිත උද්දච්ච කුච්චයට යවන නෙවෙයි. නිදාගෙන ඉන්න සංස්කෘතික නින්දෙන් අවදි වෙන්න, නිදාගෙන ඉන්න පුතුජන නින්දෙන් අවදි වෙන්න වෙනවා අපිට. නැකෝවසෝ විසාකාය සබ්බා සුඛා වේදනා රාගාංසු පහතබ්බෝ. මිත්‍ර විසාක හැම සුඛ වේදනාවකම රාගාංශේ අයින් කළ යුතු නැහැ. මොකද එහෙම නැතිවක් තියෙනවා. එතකොට ඔය කියන අර ඇහැකන දිවනාසයත් එක්ක යන සුඛ වේදනා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දිංගක් ඔබට ගිහිල්ලා ඉන්නේ. න සබ්බාය දුක්ඛා වේදනාය පටිගානුසය පහතබ්බෝ. හැම දුක්ඛ වේදනාවක පටිගානුසයෙන් කරන් ඕන් වෙන්නේ. න සබ්බාය අදුක්ඛම සුඛා වේදනා අවිජ්ජානුසය පහතබ්බෝ. හැම අදුක්කම සුඛ වේදනාවකම අවිජ්ජාංශේ පහතව්‍ය නැහැ. ඒක හැබැයි මතක තියාගන්න, මේ පොදු මනසින් දැන් ඔබට ගිහිල්ලා මේ කතා කරන්නේ. ඒකත් ඒකේ හැල්ුවට ගන්නව නෙවෙයි දැන්. එතකොට දැන් එතකොට ඔන්න දැන් අපිට අත්පොවන්න බැරි හරියක් දෝ කියවෙන්නේ කියලා හිතයි. ඒකට කමන්නේ අපි තේරුම් ගන්න. පාලික නොකිය කියන්න පුළුවන්. ඉදාසෝ විසාකේ දැන් පටමජ්ජානෙට එනකොට විවේකජම් පීතිසුඛම් පටමජ්ජානං උපසම්පජ්ජ විහෙති. එතෙන්දි ඒ සුඛයේදී දැන් ඒක ඒ සුඛය කියන එක ආවේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද උද්ධච්ච කුච්ච විචිකා කියන ඔය නීවරණ ආවරණ බන්ධන පහෙන් මිදුන වෙලාවට ඒක වෙනම සුඛ වේදනාවක්. රාගන් තේන පජහති. ඒ සුඛ වේදනාවෙන් රාගේ නැති කරලා දානවා. මේ තත්ත රාගාංශය අනුසේති. එතන රාගාංශය පළපදියම් වෙලා නැහැ. ඊට පස්සේ මහලාට යන්න මෙහෙම හිතෙනවා. අද අපිට මතක් වෙනවා නික්කම්සිත දුර්මනසේම. කුදාසුනාමහං තදායතනං උපසම්පජ්ජ විරහාමි අදරියා ඒතරී ආයතනං උපසම්පජ්ජ විරහා. කවද්ද මම ඒ කෙනෙකුට හිතෙනවා අර නිකම් සිල් දෝමනස මතකද මේ අල්ටිං ආපු ඇත්තන්ට මේ ගැඹුරෙන් ඔයත් ඒක ආයි කතා කරලා කියන්න ඕනේ ලිහිල් කියලා හොඳද මම කොහොමද මේ බුදුහාමුදුරුවෝ කියන දේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත දැන් දැවැත්තු කතා කරනකොට ආවි මිත්‍ර කතා කරනකොට මග නම් තාම මෙහෙමයි මට තාම බැරුණා. ඒ එතන තියෙන නෙක්කම්සිත දෝමනස්සය. ඒ දෝමනස්සේ අර ද්වේෂ කියන මූලේ නැහැ. ඒ දෝමනස්සේ. ඒක මොකද පටිගන් තේන පජහති. ඒක උදව් කරගෙන අර ගැටීම කියන ස්වභාවය, ඩිස්ලයික් කියන ස්වභාවය රෙසිස්ටන්ස් එක නැති කරගන්න පුළුවන් වෙනවා. යාපාදේ. ඒ නිසා එතනත් පටිගානසය අංශු ඊට පස්සේ සුඛස්සච පහන දුක්ඛස්සච පහන සුඛ දුක්ඛ දෙකම අයින් කළා. සෝමනස්ස දෝමනස්ස පුබ්බේව අත්ථංගම සම්පූර්ණයෙන් ඒවා ස්තංගමට ගිහිලා බහැල ඉර බහැල ගියා වගේ බහැල ගියාට පස්සේ ඒ සෝමනස්ස දෝමනස්ස දෙකට එන්නේ නැහැ හිත. අදුක්ඛං අසුඛං සුඛ දුක්ඛ දෙකට ආයති නැති ඔන්නවල් සුඛ දුක්ඛ දෙකෙන් අයින් වෙච්ච තැනදීම මනසට එකතු වෙන දේ තමයි උපේක්ඛා සතිපාරිශුද්ධිය. උපේක්ෂාවෙන් එන සතිමත් බවක් එන හැම ක්‍රියාවලියක් ගැනමන්නේ අර දුක්ඛම අසුඛයත් එක්ක එනකොට ඒ විවරය තුලින් නිබ්බාණයට ඇහැ ගහන්න පුළුවන් වෙනවා කියේ ඒක. ශුන්‍යතාවේ. ඉතින්ද කත්තරින්ද අපිට කරන්න පුළුවන් ඒක. එක් කරන්න පුළුවන්. මොකද මේ හොයාගෙන යන සත්‍යයක් නෙමෙයි මෙතන තියෙන්නේ ඈතට. ඊතරම්ම ළඟ තියෙන දෙයක්. ඊතරම්ම කිට්ටුවේ තියෙන දෙයක් මේකයි අමාරුම. සමහරවල් අපිට අර මේ හෙවිල්ලත් නතර කරන්න දෙන. මොකද හෙවිල්ල නතර කළා මේ ඉන්න தත්ත්වය තමයි. අපි සීල පදනමක් තියෙන්න ඕන. ඉන්ද්‍ර සංවර පදනමක් තියෙන්න ඕන. නමුත් ඉන්න தත්ත්වෙම තමයි පරම සත්‍යයේ තියෙන්නේ. සම්පූර්ණ ශුන්‍යතා විවරයට ඇතුළු වෙන්නේ එතනින්. එතෙන්දී අවිජ්ජන් තේන පජහත. එතෙන්දී ඒ උපේ අදුක්ක මාසුකේන් අවිජ්ජාව නැති කරලා දානවා. නේ තත් අවිජ්ජාංශය අංශේති. එතෙන්දී අවිජ්ජාංශය තියෙන්නේ නැහැ. එතෙන්දී අවිජ්ජාංශය නෑ. අර අදුක්ක මාසුක වේදනාව එක්ක මේ දැන් සුඛ වේදනාව රාගානුසය දුක්ඛ වේදනාව පටිඝානුසය අදුක්ක මාසුක වේදනාවත් එක්ක මිශ්‍රලා තියෙනවා අවිජ්ජාංශය. නමුත් එයාහන හැම එකෙම තියෙනවාද කියලා. හැම සුඛ වේදනාවකම රාගෙ මිශ්‍රිතද? හැම දුක්ඛ වේදනාවත් එක්කම ද්වේෂෙ මිශ්‍රිතද? හැම අදුක්කම සුඛ වේදනාවත් එක්කම මෝඩකම අවිජ්ජා මිශ්‍රිතද කියලා. මිශ්‍රද කියලා. නෑ කියනවා. ඒකේ උත්තරය තමයි දෙන්නේ. මේ සූත්‍රයේදී පමණයි මෙයා කතා වෙන්නේ. ඒකයි වැදගත්. ඒ උත්තමාවියට নমස්කාර කරන්න. ඒ බොහොම උතුම් කාරණායි. ඉගෙන කතා කරන්න මුකුත් තියනවාද අපි අපිට පුළුවන් ගේන කතා කරන්න. ඊළඟ ටික තවත් ගැඹුරට යන දෙයක් බවට පත් වෙනවා. උදසරණයි. සමහර තත්ත්වෙ ගැඹුරු වෙන්න පුළුවන් ඒකින සමාවෙන්න අපි සාකච්ඡාවට හිතාගත්ත මේකේ නිසා ඒ කතා කිරී. උදසරණයි. උදසරණයි සත්‍යත්වانے මම ගෞරවයෙන් සේන මහත්මයාට යොමු වෙනවා. මොකද සේන මහත්මයා මේ ඔබතුමාට පුළුවන් ද ඔබතුමාගේ තේරුම් ගත විදිහෙන් කියන්නේ මේ අදුක්කම සුඛ එසාමේ අවිද්‍යාංශය සම්බන්ධයෙන් කියපු ඒ අපි දැන් ඉගෙනගත් කාරණාව තව ටිකක් වෙලා නතර වෙන ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද අදුක්කම සුඛ එසා අවිද්‍යාංශය අතර අපි ඉගෙනගත් කාරණාව. ඔව් අනිත්‍යයටත් වඩා පහසුවෙන් මා සමහර ලිහිල්ුනේ නැති වෙන්න පුළුවන් අනිත්‍යයටත් පහසුවෙන් තේගෙන හොඳින් කියලා දෙන්න බුදු සරණයි. තෙරුවන් සරණයි. අවිද්‍යාව කියන එක මම තේරුම් ගත්තේ අපේක දැනීම නැතිකම කියන එක නැත්නම් ඒක න දන්නේ නැතිකම කියන එක සරලව කියනවා නම් එතකොට අදුක්කම සුඛ කියලා කිව්වේ එතන සුඛයකුත් නැහැ ඒ වගේම දුකකුත් නැහැ ඒ දෙකම නැති තැන අදුක්කම අසුඛ කියලා මම තේරුම් ගත්තේ. එතකොට මෙතන මේ සුඛ තියෙනවා නම් එක එක්තරා දැනීමක් දුක තියෙනවා නම් තවත් දැනීමක් අදුක්කම අසුඛ කියලා ඒ කියන්නේ දෙකම නැත්නම් එතකොට ඒක අවිද්‍යාවට එතන අවිද්‍යාව මූලික වෙලයි කියලායි මට හිතෙන්නේ. එහෙමයි මම තේරුම් ගත්තේ. එතකොට අවිද්‍යාව නිසා මේක ඇති වෙනව නෙවෙයි ඒක අවිද්‍යාව මේක ඇති වෙන්නේ ඒක හේතුවක් මේක ඇති වෙනකොට සිත දිහා බැලුවොත් ඒ සිතේ තියෙන්නේ අවිද්‍යා ධර්මයේ කියන එකයි අවිද්‍යාව කියන එකයි මට තේරුම් ගත්තේ. එතකොට මෙතන තවදුරටත් මේක බැලුවොත් ඇයි මෙතන මෙහෙම වෙන්නේ කියලා දැන් අපි ගත්තොත් සිත දැන් යම් කිසි සිත දිහා බලාගෙන ඉන්න අවස්ථාවකදී ඒක හොඳට තේරෙනවා. දැන් ආනාපාන සති භාවනාවේදී අපි ආශ්වාසය දිහා බලාගෙන ඉන්නවා ඒ වගේම ප්‍රාශ්වාසය දිහා බලාගෙන ඉන්නවා. එතකොට ආශ්වාසය පෙනෙන අවස්ථාව වෙනවා. ඒ වගේම ආශ්වාසය ප්‍රාශ්වාසය පෙනෙන අවස්ථාව වෙනවා. ඊට පස්සේ ඒක පෙනීම සිම් වේගනේ යනවා. මේ සියුම් බැන එන එක අදුක්ක මාසුක කියලා ගන්න බෑ. එතන එතන අදුක්ක මාසුක නෙමෙයි, එතන ඒ කියන්නේ එක නොදැනියමක් කරන සුඛයක්වත් සුඛයක් දුකක්වත් නැතිවීමක් කියලා හිතන්න පුළුවන්. එතන එතකොට ඒක අපේ මේ නොදැනීම නැත්නම් අවිද්‍යාව නිසා මේක ඇති වෙනවා කියලායි මම හිතුවා හිතන්නේ. කැන් මට හිතෙන විදිහට දැන් එහෙම සුඛයක් වත් දුකක්වත් නැති වෙන විදිහට ඇති වෙන එක දැන් ඒකත් තවදුරටත් සිත ඒ දිහා බලාගෙන ඉඳලා ඒකට පුරුදු කරගෙන ඒක බලන්න ඉස්සෙම් අවස්ථා බලන්න තරම් දියුණු ශක්තියක් ඇති කරගත්තට පස්සේ තමයි ඊට පස්සේ තමයි අර ඒක පෙනෙන්නේ, ඒක සිහුම් විදිහට පෙනෙනවා. ඊට පස්සේ තමයි අර ප්‍රථම ධ්‍යාන විදිහට ඒක තවත් දුර ගොඩාක් දුර යන ගොඩාක් කාලයක් පුරුදු කළාට පස්සේ ඒක ප්‍රීති සුඛ ඒ විදිහට විවේක ජනන් ප්‍රීති සුඛං කියන ඒ විදිහට එන්නේ. එතකොට එන්නේ ප්‍රීතිය කියන්නේ එතකොට සුඛය ඇති වෙනවා කියලයි මට එහෙමයි මට මම තේරුම් ගත්තේ. තේරුවා සර්මයි. හොඳයි, සේන මහත්මයා තේරුම් ගත්ත විදියයි. අපි අයිලින් සබ්සිංග මහත්මිය මේ මොකද ඇත්තටම මේ අදුක්කම සුඛ වේදනාව කියන දෙයත් අවිද්‍යානුචයතතින් සම්බන්ධ. මම පොඩ්ඩක් ඒ වචනේ කියලා දෙන්නම්. අදුක්ඛං සුඛං දුක්ඛං කියලා තියෙන බිඳුවත් එක්ක දාලා සුඛං දුක්ඛං අදුක්ඛං අසුඛං ඒ දෙක අර ඒක ওই සංදි වෙලා ආවහම ඒ බිඳුවට මයන්නක් එනවා. ඒකයි අදුක්ඛම අසුඛ කිව්වේ. නැත්තම් ඒක කියනවනම් අදුක්ඛ අසුඛ කියනවත් ඒ වචන දෙක ඇති අදුක්ඛ අසුඛ දුකත් නැහැ සුඛත් නැහැ කියන. ඒක අර පාලි යතන එකතු වුණාම අදුක්ඛං අසුඛං දෙක එකතු වුණා තමයි අදුක්ක මසුක වෙන්නේ. අදුක්කම සුක නෙවෙයි අදුක්ක අසුක කිව්වහම අපිට තේරෙන භාෂාවෙන් හොඳයි. අදුක්ක මසුක වෙන්න ඕන නැත්තම් අදුක්ඛං අසුඛං ඒක අදුක්ක මසුකං වෙනවා. එතකොට ඒක අපිට තේරෙන්නේ නැත්තම් මේ පාලි වචනේ අදුක්ක අසුක කියන එක මයන් අයින් කරලා දාලා කතා කරනකොට අපි කතා කරමු අදුක්ක අසුක නොදුක් නොසුව කියලා කියන්නේ දුක් නැවන සුවන නොදුක් නොසුව අදුක්ඛ අසුඛ. ඒ විදි වචන ඉගෙන ගත්තොත් අපිට ලේසි සම්මා සම්බුද්ධ සාදු සාදු එක් බොම් පින් හදෙච්චවනි. ඔව් මම හිතනවාට ඒ අයින් හිතෙන වෙන අදුක්ඛ අසුඛ ඒ වේදනාව කිව්වම එහෙමනම් මේ අවිද්‍යා අනුසයත් එක්ක සම්බන්ධකෙදි මට තව චුට්ටක් ඉගෙන ගන්න කැමතියි. ඒ කියන්නේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒක එහෙම සම්බන්ධයක් එම තියෙනවාද කියන කප්ලේ උදාහරණයක් මට ඒක හරියට පැහැදිලි කරන්න බෑ දරුවත් මහත්තයා. මොකද මේ නම් බඳක් කියලා අහගෙන හිටියේ. දැන් ඒක තමයි ඒක අපි මේ අපි කවුරුත් මේ මයින්ද මඳක් කියන අහගෙන හිටියේ හේතුවට වඩා අපිට ඒක ඉච්චන නොතේරෙන කම තියෙනවම තමයි නේද. ඒ නිසා තමයි අපි සාකච්ඡා ටිස්පත් කර ගන්න තවත් බැලුවේ. හොඳයි හොඳයි අපි තව ටිකක් කියමු මේ ප්‍රීති මහත්මයා ඔබතුමාට. තේරුවන් සරණයි සත්‍යදිත්තු මාණෙනී ඇතුළු ඇතුළු සැමට එතුමයිට විස්තරව දේශනා කළා. මට ඇත්තටම පොඩි තව එතන පොඩ නොතේරුණා. මට තව පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමතියි. සත්‍යදිත්තුමා ඒ දේශනාවේ අනුව චූල වේදල් සූත්‍රය අනුව කියුණා සුඛ වේදනාව සම විටම ඒ කියන්නේ රාග අනුස්සය අනිවාර්යෙන් තිබිය යුතු නැති බව ඒ වගේම දුක් වේදනාවට පටිඝානුස්සය අනිවාර්යෙන් තිබීම අවශ්‍ය නැති බව මට ඒකට පොඩි උදාහරණයක් වගේ දැනගත්තොත් ඒක තව ටිකක් තේරුම් ගයි කියලා හිතුණා. ඒ කියන්නේ මම තේරුම් ගන්න සිටි ආකාරයට ඒ කියන්නේ රාගයක් කැමැත්තක් තිබිය යුතු බවයි මට තේරුම් අරන් හිටිය කලින් ඒක එසේ නොවන බවයි මේ සූත්‍රය අනුව මම තේරුම් ගත්තේ. මට ඒ සම්බන්ධව පොඩි උදාහරණයක් තිබුණොත් හොඳයි කියලා හිතුණා. ඒ අනුව තමයි මට එතකොට නොදුක් නොසුව ඒ කියන්නේ අවිද්‍යාව කියන එකත් ඒ පොඩි මොකරිය උදාහරණයකින් දුන්නත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. තේරුවන් සරණයි. ප්‍රතිමාර්ගය පුතක් ප්‍රකාශ කරන්න අපි යොමු කරපු ප්‍රශ්නයට එතුමා පිළිතුරක් දුන්නේ නැහැ. මොකද ඒකට පෙර අර දෙක දැනගන්න ඕනේ කියන එකයි. ඒත් පෙර එහෙමනම් ඒ කොටස් තුනම පැහැදිලි කරගන්න ඕන බවයි එතුමාගෙන් කියවෙන්නේ. හොඳයි, මම දිලුක් මහත්තයාට කියන්නම්. මම කලින් ගොඩක් කතා කරන නිසා වැඩි කතා නොකර ඉන්න දලුවත් මහත්මයා එතන වෙලා තියෙන මට තේරෙන විදිය කොහොම සරලව කියන්නම්. අදුක්කමසුක වේදනාවක් තිබුණත් එතන තියෙන විඳින කෙනේ විඳින කෙනෙක් මේ මම මේ අදුක්කමසුක වේදනාව විඳිනවා කියන දේ තියෙනවා. ඉතින් එතනින්ම තමයි ආයෙත් ඒක යන්නේ සැප දුක් වේදනාව වලට. අපි දින ගොඩක් කතා කරලා තියෙනවා කලින් උදාහරණත් එක්කත්. මම හිතන්නේ අන්න එතන තමයි අවිද්‍යාව තියෙන්නේ. මේක මේ විඳින කෙනා තාම ඉන්නවා අවිද්‍යාව දුක්කමසුක වේදනාව වුණත් අපි දැන් උපාක්ෂේක්ෂා වේදනාවක් ගත්තාම විපේක්ෂාවෙන් ඉන්නනම් මේ මොහොතවත් නැතුව. ඒ වුණත් ඒක ඒ ඉන්න ඒ මම ඉන්න ඒක ඒ විදිහට ගතිය තියෙන කම්ම එතන අවිද්‍යාව තියෙනවා කියලා තමයි හිතෙන්නේ. තෙරුවන් සරණයි. හොඳයි, චන්දන මහත්මේ. තෙරුවන් සරණයි. ඉතින් මේ මම හිතෙන විදිහ මම කියන්නම්. ඒ වැරදි නම් නිවැරදි කරන්න මේ ඉස්සෙල්ලා අදුක්කම කියන්නේ මේ බෝරින් කියන එකද කියන එක තමයි මම තේරුම් අරගෙන තියෙන්නේ. ඇත්තට මේක නිෂ්ප්‍රපංචව ඉන්නා නම් ඒක තමයි හොඳම කෑල්ල, හොඳම වෙලාව, හොඳම අවස්ථාව. මොකද කර්ම උපදින්නේ නැහැ, කර්ම පවත උපදින්නේ නැහැ. ඒක නොදැන ගැනීම තමයි අවිද්‍යාව විදියට මම තේරුම්ගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඒක ප්‍රායෝගික ජීවිතේදී කියනවා නම් අපිට සුඛ වේදනාව කියන එක අපි ඇති කරගෙන ඉන්නව නැත්නම් අපිට සුඛ වේදනාව ඇති වෙනවා. එතකොට අපි ඒ විදිහට ජීවත් වෙනවා. එතකොට දුක්ඛ වේදනාව ඇති වෙනකොට ඔය පටිගය වශයෙන් මොකක් හරි කවුරුත් බැන්නාම නැත්නම් සල්ලි නැති වුනහම නැත්නම් රස්සාව නැති වුනහම ඒ වගේ හැම නැති වෙන වෙලාවලත් මේ දුක්ඛ වේදනාව ඇති වෙන වෙලාවල් තියෙනවා. දැන් සුඛ වේදනාව ඇති වෙන්න නම් අපිට කාර් ලැබුණාම රස්සාව ලැබුණාම මොනවා හරි එහෙම නැති වුණාම මේ භාවනා යෝගීව ඉන්නකොට මේ එතන රාගයවත් මුකුත් නැති වෙලාවක මේ සුඛ වේදනාව ඇති වෙනවා. ඒ වගේම දුක වේදනාවත් පටිගේ නැති වෙලාවලුත් ඇති වෙනවා. ඒක හොඳට කල්පනා කරපම තේරෙනවා. නමුත් මේ හොඳම තැන තමා නිෂ්ප්‍රපංචව ඉන්න කර්මය උපදින්න නැතුව තැන ඉන්න මේ අදුක්කම අදුක්ක එතන මොකුත් නැති තැන නිෂ්ප්‍රපංචව ඉන්න තැන තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. නිවැරදි නම් නිවැරදි කරන්න තේරුම් ගන්න. තේරුම් ගන්න චන්ද්‍ර මහත්මයා, සරත් මහත්මයා ඔබතුමා කැමති එකට එන්න අපිට. සාකච්ඡාව අගින් මම ඔබ මැදින් සම්බන්ධ කරලා මම දන්නවා. නමුත් මේ ප්‍රශ්නේ මම හිතන්නේ ඇහුණා කියලා හිතනවා. එහෙම සත්‍යත්වමානේ අදහස් අපිට යනවා යමුනේ. අපේ ප්‍රීති මහත්මයාගේ ප්‍රශ්න මට තියාගමු. සත්‍යත්වයි මට එතන මතක් වෙන මිස්තනේ කියනවා සත්‍යත්වයි මතක් කරලා වගේම අපි අර පටිච්චසමුප්පාද ධර්මය ගැන මතක් කරලා දුන්නා. වේදනාවෙන් තණ්හාව ඇති වෙනවා කියන කාරණාව. එතකොට විඳීමක් නිසා තණ්හාවක් ඇති වෙනවා කියලා අපි නෑ නෑ නෑ එතන තව නතර කරගන්න ඕන. එතන වේදනාව නිසා තණ්හා නෙවෙයි, තණ්හාවක් ඇති වුණොත් ඒකේ පදනම වේදනාව. ඔව්, වේදනාවේ පදනමක් වෙනවා තණ්හාව ඇති වෙන්න. නැත්තම් වේදනාව නිසා තණ්හා ඇති වෙනව නෙවෙයි, වේදනාව පදනමක් වෙනවා. එහෙමයි. අපි දැන් ඇති හිතුවොත් එහෙම තණ්හාව ගැන හිතුවොත් එහෙම තණ්හාවක් ඇති වෙන්නේ එතකොට වේදනාවක් නිසා කියන දේ. එතකොට වේදනාව තුන් ආකාරයකට කතා කරුත් එහෙම සුඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන්, දුක වේදනාවක් ඊට අදුක්ක අසුඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන් කියන තැනනේ අපි කතා කරන්නේ. එතකොට මේ දුක්ඛ සුඛ වේදනාවක් විඳින අවස්ථාවක් ගත්තොත් එහෙම ඒ පිළිබඳව තියෙන අවිද්‍යාව හැටියට මම හිතුවොත් එහෙම ඒ දුක්ඛ සුඛ කියන වේදනාව වෙනස් වෙන දෙයක් එක් අනිත්‍යයි කියන තත්ත්වේ නොදන්නවා නම් ඒක උපාදානය කර ගැනීමක් සිදු වෙනවා නම් තණ්හාවක් ඇති වෙලා ඒ උපකාර වෙන්න පුළුවන් කියලා. එතකොට ඊ අවිද්‍යාව මොකද අවිද්‍යාව ඊ දුක්ඛ සුඛ වේදනාව විඳීම උපාදානය කර ගන්නවා. මොකද එතන ඒ තියෙන විඳීමට කැමති මම බාධා කරන්න වෙනවා. දැන් මෙතෙන් අකාරුණිකව අවිනීතව බාධා කරන්න වෙනවා තෙන්ටි. ඔව්. කමක් නැද්ද? නෑ නෑ මම දැනගෙන කියනවා නෙමෙයි මම මේ වහගෙන ඉතන දේ කියනවා මේ. ඔව් දන්නේ නැතුව කියන බව තේරෙනවා ඒක. ඒක තමයි. ඕනේ නෑ දේවල් අපි මේ කවුරු දේවල් දැනගෙන කාටවත් කියලා දෙනව නෙමෙයි මේ තම තමන් ඉතන දේ මේක වැරදිද කියලා දැනගන්න. ඒත් වාගේ. ඔව්. දැන් මා දැනගෙන නේ දැන් හොයලා බලලා අපි මෙහෙම හිටමු දැන් මේක දැන් මේ වචන වලට එන්නේ නැහැ සමහරට මේ කතා කරනකොට මට ඒකත් එක්ක මිශ්‍ර වෙන්න පුළුවන් ඉන්නේ ස්පියාන කතා කළාම දැන් මෙහෙමයි අර අහපු ප්‍රශ්නේ හොඳයි අර එතෙන්දි හොඳ වචනයක් තිබුණා අර බෝරින් කියන කතාව ඒක හොඳ දෙයක් ඒකත් එක්ක දැන් අපේ මනස පුරුදු වෙලා තියෙන්නේම සුඛ වේදනාව සහ දුක්ඛ වේදනාව දෙක එක දැන ඒ දෙක එක තමයි අපිට ඉඳ පුරුදු වෙලා තියෙන්නේ අපිට දැනෙන්නේ තදට ඔළුවට ඒ දෙක අපිට ජීවිතේ තනිකමක් තියෙනවනේ ওই තනිකම ඇති කරගන්න තමයි ඔක්කොම ජාතික උත්තේජකයන් වෙලා තියෙන්නේ එතකොට ওই ප්‍රශ්නේ තින්දි තමයි එන්නේ අපට සුවය ලබා දෙන දේම අපට දුක්ඛයත් ලබා දෙන අපිට සුවය එතෙන්දි ලොකු කොන්ෆ්ලික්ට් එකක් අපබාධයක් මෙතෙන්දී එනවා අපිට. එතකොට කොහොම හරි දැන් සුඛ වේදනාව සහ දුක්ඛ වේදනාව අපට දැනෙනවා තදට මොකද ඒක දැනෙත අපට අර අභිජ්ජා කායගන්ත ව්‍යාපාද කායගන්ත කියන්නේ ඒ කයත් එක්ක මේ නාම රූප දෙකත් එක්ක මිශ්‍රල තදට දැනෙන જાති ඒක. වෙනව දැනෙන්නේ. ආයත් මා කියන්නේ අර වද්ද බ්ලිබ් ඩු වී නෝ බලන්න කොහෙන් හරි ආන. එතකොට මේක ඒක තමයි අභිජ්ජා ව්‍යාපාද කායගන්ත ඇති වෙන්නේ. ඒකට අපි ඇඩික්ට් වෙලා කවදද ඇඩික්ට් වෙලා තියෙන සංසාරේ පුරාම මේක ගිහිල්ලා පුරුදු වෙලා තියෙන්නේ. දැන් මේ උපන්දා ඉඳන්ම අපි එකින් තමයි ආවේ. ඒක මේ පැවැත්මේ සහජ ස්වરૂපයක් එතකොට. ශරීරයක් ලැබුවාම ඒක ඒ විදිහට යනවා. අදුක්ඛම සුඛේදී අපි වාචියනේ අදුක්ඛ අසුඛේදී නොදුක් නොසුව කියන වින්දන ඒ අද්දකීම කියන එක මතුවෙනකොට ඒ කියන්නේ මනස දැන් අර පෙන්ඩියුලම් එක වගේ ඒ පැත්තටයි මේ පැත්තටයි ගිහින් තියෙන්නේ. ඒක නැතුව තියෙන වෙලාවට නතර වෙච්ච වෙලාවට කෙරෙන්නේ මොකද්ද කියන එක මන් දන්නේ නැහැ. මොකද මට ඇඟිලි අත පොවන්න බැරි දෙයක් වෙලා තියෙන්නේ. මොකද මම දන්නේ මේ සුඛය හා දුක්ඛයත් එක්ක ඉන්නමයි. අන්නේ ඒ නොදන්නාකම තමයි මෙතන අවිජ්ජාව වෙන්නේ. මොකද්ද මේ මෙතන දැන් හිද ශක්තියෙන්නේ. එතන කුහරයක් දැන් තියෙන්නේ. එතන විවරයක් තියෙන. ඔය විවරේ තේරුම් ගත්තොත් සැබෑ මම අල්ලගන්න පුළුවන් ඉන්නේ එතෙන්දි. ශුන්්‍යතාවයේ දක්වා යන්න පුළුවන් එතෙන්දි. මොකද ඒකෙ හිටියොත් තමයි තේරෙන්නේ මා අර දැන් කීව සමතම පපංච කියන වචනයක්ද මේ? ඔය පපංච කතා ඒව හොඳ වචන. ඒක හරියට තේරුම් ගන්න යනවා. පපංච හදන්න නැතුව ඉන්න මනසේ කතන්දරයක් හද නොහදා ඉන්නට බ්ලැන්ක් තියාගන්නට අවදීන් බ්ලැන්ක් තියාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත්ම වෙන්නේ. භාවනාවේදී වෙන්නේ ඒක තමයි. ගැඹුරු භාවනාවේ වාඩි වී කරන භාවනාවේදී බොහෝ විට ඒක වෙන්න පටන් ගන්නවා. හරි එතකොට තමයි අපි වෙන දේවල් කරන්න හදාන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ එතෙන්දි දේශනා කරන තමා එතෙන්දි අරති කියන එක ඉන්ටිට තියෙනවා. භාවනා කරනකොට අරති කියන්නේ එපා වීම. ડિප්‍රෙෂන් එකක් එනවා. මොකද මට මගේ මනසට මේ මනෝට පුරුදුල මනෝ කියන එකම උත්තේජනය වෙන්නම සුඛ දුක්ඛත් එක්ක. උත්තේජනයක් නැත්නම් ඒක බෝරින්. අර කිව්වටනේ හරිය ඒව බොහොම වැදගත් වචන. අර අර ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන්නේ ඊට පස්සේ මේ මට හරි පාළුවෙලම කියලා වන්දනාවයන්ට ලෑස්ති වෙනවා කියලා. ඒ වගේ මනසට ඕන එක්කෝ ටීවී එක දාන්න, එක්කෝ පරණ ඇල්බම් ටිකක් බලන්නට, පරණ DVD එකක් අහන්නට, ලංකාවේ සිද්ධුනේ මොකද්ද කියලා බලන්නට. මොකද මට ඉන්න තැනක් හොයනවා දැන්. අර අදුක්කම අසුකේ මං මට ඉන්න බෑ. එතන මම තියාගන්න බෑ. මම කියන එක නා පවත්වන්න බෑ. ඒ මම කියන එක නා පවත්වන්න බැරුණාම මට ලොකු අර fear of unknown කියන එක ඇති වෙනවා. මට ලොකු අභියෝගයක් වෙනවා. මමට ලොකු අභියෝගයක්. ඒ මමව පවත්වන්න බැරි වුණාම ඊගෝ එක හෙල්ලිල යනවා. එතකොට ආයේ මගේ මුලින්දම්ම පැත්මෙත් නද්දකීම් ටික එකතු ලංකාවේ සිද්ධි චදී අවුරුදු 16 දෙ සිද්ධි චදී උපාධි ලැබෙනකොට සිද්ධි චදී මාස්ටර්ස් කරනකොට සිද්ධි චදී ડોක්ටරේට් ගන්නකොට සිද්ධි චදී විවාහ වෙනකොට සිද්ධි චදී නැත්තම් කවුරු හරි බැනපුවා රාපහු එනවා අරයන් මට මෙහෙම කිව්වා කියලා මම ඒකත් එක්ක අර පරණ තුවාල පාර පාරගෙන හරි ඉඳ කැමත්තා එක්ක මේ පැත්තෙන් සුවේන නැත්තම් පරණ තුවාල පාර ගන්න ඕන ජීවිතය කරගන්න මොකද එහෙම නොවුනනම් මට මීට වඩා හොඳට ඉන්න පුළුවන් කියලා. දැන් එතකොට ඒ දෙකට නොගිහිල්ලා අදුක්ඛ අසුඛය කියන එක මනවින් තේරුම් ගත්තොත් අර ගෞරවනීය වික්ෂුන් වහන්සේ උදේට කිව්ව ඉස්සර දේශනේදී රේඛයක් අරගෙන අර කොලිකෙදම කොලිකෙද කරන්නේ රේඛ තියෙන ඒ වගේ රේඛයක් අරගෙන මේ ආසෙ තියෙන තරු ඔක්කොම එක පැත්තකට දැම්මොත් අතුගාලා රේඛයක් අරගෙන එක හොඳ කතාවක්. රේඛයක් අරගෙන ඔක්කොම තියෙන අහසි තරියක්. කැමිතිතර අකමැති ඔක්කොම අහක දැම්මුත් වැඩිපුරම තියෙන අහසනේ. අපිට නොතේරුණාට මොකද? ඒ තරු අතර තමහට වර්ෂ බිලියන ගානක වෙන ඈතක් තියෙන්නේ. විශාල හිද ශක්තියෙන්. ඒ වගේ ඈඩ් කරගත්තොත් විශාල අහසක් තියෙනවා වගේ වැඩිපුරම තියෙන. අර රේඛයක් අරගෙන තරුට කියලාට මෙහාට කරලා ගොඩ ගැහුවොත් එimhe තරු වැඩිපුර තියෙන අවකාශයේ වගේ මානසික වැඩිපුරම තියෙන දුක්කමසක. ඔයත් සිංහල බෞද්ධ හුරුවට ගිහිලා තියෙන නිසා භවංග චිත්ත කියන එක ගන්න අන්න භවංග චිත්තය. ඒ භවංග චිත්ත තේත සතිමත් අවධානය යොමු කළොත් සැබෑ මම කියන එක න අහු වෙනවා කවුරුත් නැති මම දැන් මේ කවුරු හරි හදාගත්ත මම කෙනෙක් ඉන්නේ අම්මා තාත්තා විසින් හදලා දුන්න මම කෙනෙක් ශරීරයේ තියෙන මම පිරිමි මම ගෑනු මම තාත්තා මම අම්මා මම කියලා එක්කෙනෙක් හදන ලංකාවේ මම බෞද්ධ මම හොඳ මම අහවල් ගෙදර මම අහවල් කුලේ මම අහවල් තත්ත්වේ මම PhD ගත්ත මම PhD නැති මම හාමුදුරු මම නොහාමුදුරු මම භාවනා නොකරන මම මෝඩ මම භාවනා කරන මම උසස් මම දැන් මම කියන එකනට දැන් එහෙම ඉන්න පුළුවන් මිස අර අදුක්කම සුඛේ අදුක්ක අසුඛේ මම කෙනෙක් තියාගන්න බැ ඒ අදුක්කම සුඛේ විශාල හිදසක් සොග්යන්තුම් පකිවිලස්සන්ද මේකේ මෙතෙන්ට තමයි අපි වැටෙන්නේ. ඒ වැටෙනකොට දින වාසිය මොකද්ද? දිගටම වැටෙනවා. ඒකේ හොඳේ මොකද්ද? වැටෙන්නේ පතුලක් නැති දිහාවකට. ශුන්‍යතාවයකට. දැන් දකින්ට අර එකකටවත් අහු නොවෙන එකකටවත් ගෑවි නැති මම කෙනෙක් මේ සම්පූර්ණ හිතසක් එතකොට එතන තියෙන. ආයෙත් ඒ බෑන්ක් පේපර් එකේ මම මතුවෙලා හැටි උදේ නැගිට්ටකම බලන්න පටන් ගන්න විදාව. කොහොමද මං කියන එක න ආයෙත් එන්න පටන් ගන්නෙ? ඇඟේ මැලි කඩලා ඇඟ දිගෑරලා වතුර බීදුවක් බීලා ආයි ලෝකෙට ඉඳ හදන. ඊට පස්සේ දවසේ ස්කෙඩියුල් එක මතක් වෙනවා. දැන් 6ට කාලා මං 5ට බොන්ඩොම් බුදු පහන පත්තු කරන්න තේ බොන්න ඕන. ඊට පස්සේ දාත්ම දින්න ඕන මං ෂේව් කරන්න ඕන. මේකප් දානන්න ඒවා කරන්න ඕන, ආන්න ඕන, ඇඳුම් අඳින්න ඕන, යන්න ඕන, අද මෙහෙම තියෙනවා කියලා. අර ආයෙත් අර පරණ පුරුද්දට මම එන්නේ අර ඒක එන්න කලින් බලන්න අර බ්ලැන්ක් මම. බ්ලැන්ක් තක්. ඔන්නේ බ්ලැන්ක්නස් එක තමයි, ඒ එම්ටි ෂීට් එක තමයි, ඒ බ්ලැන්ක් පේපර් එක තමයි ඇත්තම අදුක්ක අසුකේ. එතන හැබැයි තියෙන අවිද්‍යාව. එතන ඉන්න දන්නේ නෑ අප. ඒතකොට මේ ධර්මානුකූල දැන් උදාත්මික පැත්තක් වෙනකොට අර ප්‍රතිපදා මාර්ගයනකොට මෙතින්දී උත්තම ආවි ධම්ම දින්නාව කියන්නේ අර සම්පූර්ණ සුඛසෝ සුඛස්සත පහන අර්ධ පංච නීවරණත් එක්ක ගිහිල්ලා හරි ඒ වගේ අයින් වෙලා යනකොට හරි දැනෙච්ච සුඛ වේදනාවක් තියෙනවනේ ඒකත් අයින් වෙලා ගිහිල්ලා පංච ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන සුඛ වේදනාව අපි දන්නවනේ මොකද ඒකමත් එක්කම නිදලා තියෙන්නේ ඒකත් අයින් කරලා සුඛස්සච පහන දුක්ඛස්සච පහන දුක්ඛ තත්ත්වයට එතකොට මගේ හැරලා ගිහිල්ලා අර නෙකම සිත දෝමනස්සෙවත් නෑ දැන් අදුක්ඛං අසුඛං ඒ නොදුක් නොසුව දෙකතම අයිති නැති උපේක්ඛා සතිපාරිසුද්ධිම උපේක්ඛා තියෙන්නේ එතකොට මම තීරණ අරන්නේ මේක හොඳයි මේක හොඳයි මේක හරි මේක හරි මේක තිබුණොත් මට සුවයි මේක තිබුණොත් මට දුක් වෙනවා මේක නැත්තම් හොඳයි මේක තිබුණොත් හොඳයි කියන අදහස් නැහැ දැන් උපේක්ඛා සතිපාරිසුද්ධිම සතිමත් බවින් පවිත්‍රව තියෙන සම්පූර්ණ බ්ලැන්ක් ෂීට් ඔෆ් පේපර් එකක් තියෙනවා සම්පූර්ණ හසක් තියෙන රේඛාවක් කරන් තරු පැත්තකට දැම්මා වගේ දැන් තරු පේන්නේ නැහැ මුකුත් වලාකුළු නැහැ සම්පූර්ණ බ්ලැන්ක් මම අහත මට අනන්ත අවකාශයක් විදිහට පේන්නේ විඥාන අවකාශය ඒක මනෝමය ඉමේජිනේෂන් එක කරගන්නත් එපා එතකොට අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිශුද්ධින් එතකොට එතෙන්දි තියෙන ගුණේ තමයි උපේක්ඛා සතිපාරිශුද්ධි ඒ සතිමත් බවත් එක්කෙන උපේක්ඛාවත් එක්කෙන පාරිශුද්ධ බව පමණ එතන තියෙන්නේ ඒකට අපි දානවා තෙන්ද චතුත්ථ ඥාන ඒ කියන්නේ නිදිගත් මනසක් නෙවෙයි සම්පූර්ණ අවදිවත් මනසක් මොකද එතෙන්ට ගියාම තමයි යට පුළුවන් වෙන්නේ ආකාසානංචාතන මේ මනසේ තියෙන අවකාශාත්මක බව තවත් පුරුල් කරන්න. අර අර රේකින් තවත් තවත් තරු අයින් කරලා වලාකුළු අයින් කරලා දාන්න පුළුවන්. මේ පුතුල වූ විඥාන ස්වરૂපයක් පේන්න පටන් ගන්න අවකාශාත් ස්පේසස්නස් එකක් එනවා අවකාශාත්ම බවක් එනවා. නමුත් විඥාන ස්වરૂපෙකුත් තියෙන බව පේනවා. එතකොට එතෙන්දී අහවල් මම නේ නමක් දුන්නම උපෙන් සාතිකයක් තියෙනවම වීසා තියෙනවම මොනවාද પાස්පෝර්ට් තියෙනවම රැකියා කරනවම බැංකු ගිණුම් තියෙනවම සුවම් පුරුෂයෙක් වෙච්ච මම තාත්තා වෙච්ච මම භාර්යාවෙක් වෙච්ච මම අම්මා කෙනෙක් වෙච්ච මම කියන ඒවා ඉන්නේ නැද ඒවා පරණම පරණ මේ ස්ටැම්ප්ස් ඒ බයින් කරලා ගිහිල්ලා ඉවරයිද ඒවා නිකම් පරණ සෙල්ලම් බඩුවක් පරණ කෝම් පිට්ටුවක් එතෙන්දි ඊට පස්සේ අට උනන් එතෙන්දි පුළුවන් වෙනවා යට පුබ්බේ දැන් ඒතකොට මේවා ගැඹුරටම ගිහලා දැන් ඒතකොට මේ එතකොට තේරෙන්න ඕන දැන් අර අදුක්කමසුක බින්දනේ කියන එක තමයි සැබෑ මම හමු වෙන තැන ඒ වචනේ හොඳයි ඉගෙන ගන්න ඒ සැබෑ මම කියන එකන දැන් මම කියලා කෙනෙකුත් නැහැ ඒ මම ස්වරූපී සැබෑ චලනය චලනිකුත් නැහැ සැබෑ නිෂ්කලංක බව නිෂ්ක්‍රීයත්වයක් තියෙනවා ඒක නිකන් නිෂ්ක්‍රීයත්වයක් නෙවෙයි ඒ තෙන්දී නිෂ්ක්‍රීය බව නිසාම තමයි අවිද්‍යාව තියෙනවා කියන්නේ තමයි ඒක තේරෙන්නේ නැහැ මොකද මට තේරෙන්නේම ටොකු වෙනවා මට තේරෙන්නේ ඇඟ අත ගාපුවා ওই දෙකේ තමයි මම කැමති කටු විද්දේවයි අත ගාපුවයි ওই දෙකයි මතක තියෙන්නේ සුඛේසා දුක්ඛේ අර සැබෑ නම ඒ වචනේ ඇත්තර හොඳ නෑ. ඒ මම කියන එක මට හමු වෙන තැනක් තියෙනවා. ශුන්‍යතාව පූර්වක. හැබැයි එතෙන්දිත් ඒක බුදුහාඳු කෞරණීය තථාගතයන් වහන්සේ අපිට පැහැදිලිම කියලා තියෙනවා. ඒකට ගියාමත් අහුවෙන්න පුළුවන් තැනක් තියෙනවා. සස්සතවාදෙටියයි කියලා. පිටුන්නේ අපි ධම්ම දන්නවා. එතකොට ඒක ඒ හැබෑ දුක්ඛ මසුඛයත් එක්ක ඉඳ පටන් ගන්නවා. මොකද එතන වැඩිපුර තියෙන අවිජ්ජා. ඊට පස්සේ දැන් අර දැන් කිවි පැහැදිලිම ඔය එක්කෙනෙක් හොඳට එතන ඉන්නකොට තේරෙන ඔන්න හේන් සීරේ පරණ පුරුදු අනුව කෝපි එකක් බොන්න ඕන. අයිස්ක්‍රීම් එකක් කන්න ඕන. දරුවට කතා කරන්න ඕන. ඒ වැරදි කියනවනේ. ඒ නරක දේවල් නෙවෙයි දැන්. මම කරන ජාති ඒ මම කිය මම ඒව කරාන්ට මගේ ඉන්ද්‍රියන් ඊට පස්සේ පාවිච්චි කරනවා. ඉන්ද්‍රියන් පාවිච්චි කරාන්ට ශරීරය පාවිච්චි කරනවා. ශරීරය පාවිච්චි කරන ශරීරය ඇවිද්දවන්න ඕන. ෆ්‍රිජ් එක ළඟට ඇවිද්දවන්න ඕන. කොෆි මැෂින් එක ළඟ මාව ඇවිද්දවන්න ඕන. ලැප්ටොප් එක ළඟට මං ඇවිද්දවන්න ඕන. ඒක දාලා බලන්න ඕන. එතකොට ඒ ඉන්ද්‍රියවල ස්වභාවය තමයි එකක් තිබුණර මදි තවත් එක්කට යනවා. ඒ අර අධ්‍යාත්මික පාළුව මම මේ වචන කිව්වට සමාන මේ ආධ්‍යාත්මික පාළු බව ඒකේ නරක දෙයක් නෙවෙයි. ඒ ආධ්‍යාත්මික පාළු බව එනකොටම එනවා තම අරති. අරති කියන්නේ එකමාර සේනාවක්. කාමාතේ පඨමා සේනා දුර්ය ද්විතිය අරති විච දෙවෙනි මාර සේනාව. කාම එකමාර සේනාවක් දෙවෙනි මාර සේනාව අරති. අර මාරාගේ දෝනියකුත් ඉන්නේ අරති කියලා ඒවයි. ඒකත් තිය තමයි ඉල්ල ඊට පස්සේ රඟ දක්වන්න අර්ථි ඇවිල්ලා මට නැතුමක් පෙන්නනවා. අර්ථි කියන්නේ අර ඉන්නේ ඒක ඉඳ හිටෙන්නේ නැහැ. එක්ක සුඛේත එක්ක දුක්ඛේත යනවා. මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්නතම වෙනවා. මෙතනින් තමයි හැබැයි මම අහුවෙන්නේ. හැබැයි මම කියනකොට හැබැයි ඉන්න මමක් නැහැ. සවිඥාන කර අපි දැන් දන්නවා පහ. ඉස්සට යන හැටි. රූපං අත්තෝ සමනපස්සේ තාත්තනිම රූපං රූපස්මින් අත්තා නම් අපි දන්නවා. ඊවට යෙවෙන්නේ නැතුව ඒ සුදවචෙන් තම උපේක්ෂා සතිපාර ශුද්ධි වචන බාවෙන් දෙපයි වචන වලට. ඒ වචන වල බාවෙන් දෙපා. ඒක තේරුම් යන භාෂාවෙන් කියනවා නම් සිංහල නොවන මම හමු කරගන්න බෞද්ධ නොවන මම හමු කරගන්න උපාදි නැති මම හමු කරගන්න ස්වාමි පුරුෂා භාර්යාව නොවන මම හමු කරගන්න භික්ෂු නොබික්ෂු නොවන බව මම හමු කරගන්න සිංහල අසිංහල නොවන බව මම හමු කරගන්න බෞද්ධ අබෞද්ධ නොවන මම හමු වෙන්නේ ඒ ඔක්කොම ගෑවිච්ච පරණ ගහපු අර පාස්පෝර්ට් එකේ සීල් ගැහුවා වගේ ඒ වගේ ඒ පරණ જાති කොහෙන් අර එකෙච්ච જાති ඒවා නැත්නම් රූප නැති වින්දන නැති සංඥා නැති සංඛාර නැති විඥාන නැති මම ඒවා නැති නෙවෙයි ඒවා තියෙනවා ඒවත් එක්ක සම්බන්ධ නොවන එකනවා ඒ එතකොට තියෙන සුදු ශුන්‍යතාවකමනයි ඒක පුළුවන් ඒක බය වෙන්න එපා ඒක මිතර බය වෙලා ඉන්නේ මේ බය කරගෙන ඉන්නේ මේක. ඒක කියනකොටම අපි ඒකයි පසුබහින්ද හදාන්නේ. ඔය කිව්වට මෙහෙමනේ ඒකට කමන්නේ ඔය දැන් ඔය තේරෙන ටිකම ඇතිනේ දැන්. එතකොට අත්ුක්කංශන පරවම්බන දෙකට අහන ඔවි යන්නෝ අත්ුක්කංශන පරවම්බන දෙකත් මාරසේනා. ඒකයි අදුක්කමසුකේ වෙන්නේ අදුක්කමසුකේ ඒක හිදසක්. ඒක බෑන්ක් පේපර් එක. ඒකේ අවිජ්ජාව නැති කරගෙන අවිද්‍යාව නැති කරගන්නවා කියන්නේ ඒ කියන අවබෝධාත්මකින් උපේක්ෂා සතිපාරිශුද්ධියෙන් එතකොට ඉඳගෙන භාවනා කරනකොට වඩා ලේසි වෙනවා අල්ලගන්න නැත්නම් සාමාන්‍යයෙන් සුදකලා වෙන්න වෙනම ඉතින් ගෑනු මිනිස්සු රටවල් තොටවල් දේශපාලකයෝ ප්‍රීස්ලා ඊට පස්සේ ආගම සෙහෙරි විහාරත් එක්ක පොරබදල මේ කරගන්න බැයි ගෞරවාන්විත බැතිසිත තියෙනවා ගෞරවාන්විත බැතිසිතක් තියෙනවා එකක්වත් කඩම් කරන්නෙත් නැ නමුත් ඒ වගේන් අයින් වෙච්ච කාටවත් ආйти නැති කවර රටකට හෝ ආйти නැති කවර පුජ්‍යල භාවයකට ආйти නැති ඒ මම කවුද කියලා හොයාගන්නට ඕන. හොයාගන්නට වෙනවා. මටමයි මං කියාගන්නේ, කතා කරන්නටමයි කියාගන්නේ. ඒක කරන්න පුළුවන්. කාගෙන්ම සහතික ඕනේ. ඒකට කාගෙන්ම සහතික ඕනේ. සූත්‍ර පිටකෙන් සහතික ගන්න හදන්නත් එපා. භික්ෂුන් වහන්සේලාගෙන් සහතික ගන්න හදන්නත් එපා. තමන්ගේ ගුරුවරයාගෙන් සහතික ගන්නත් එපා. තමන්ගේ ගුරුවරයා සැබෑ ගුරුවරයා කරන්නේත් අපි හැමදාම කියනවා කි අර කුරුල්ලු පෙටවා කූඩුවෙන් තල්ලු කරන කුරුළු අම්මා වගේ. තට්ටු වෙන ආව බව දැනගත්තහම තල්ලු කරන කූඩුවෙන් ඒක තමන් දැනගන්න ඉගිලෙන්ට විපස්සනා ලෝකයේ තුල. කාටවත් කරදර නැති ඉන්ද්‍ර සංග්‍රහසා සීලිය අත්‍යවශ්‍යයි. හැබැයි සම්මා සම්බුදු සරණ උතුම් ප්‍රශ්නයක් ඇහුවේ උතුම් කාරණා ටිකක්. කල්‍යාණ මිත්‍රන්ට අප්‍රමාණ පිං පිළිතු බලාපොරොත්තු වෙන්න එපා. හැම එකකින් බුදු සාදු සාදු සාදු සතුටුයි. බොහෝ කාරණාවන් ඉස්මතුනා. ඒ පැහැදිලි කිරීම සමග හොඳයි. කල්‍යාණ මිත්‍රනි අපි තවත් ටික වෙලාවක් කතා කරමු. ප්‍රීති මහත්මයා, ඔබතුමා මේක ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණාද? ඒ සමගම ගෙන තමා කතා කිරේ. ඒ ගෙන තමා කතා කිරේ. ඒ ප්‍රශ්නෙට කතා කිරේ පුදුසරයි. ප්‍රීති මහත්මයා, ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ දැන් අවබෝධය ගැන පොඩ්ඩක් කියනවා. දැන් ඒක විසඳුනා කියලා තමයි. තෙරුවන් සරණයි අප්‍රමාණ පින් සජිදිතුමා. ගොඩාක් පැහැදිලිව තේරුම් ගත්තා ඔබතුමා කිව්ව ආකාරයත්. ඒ කියන්නේ චූල වේදල් සූත්‍රයේ තියෙන ආකාරයත් ඇත්තෙන්ම මේක ප්‍රායෝගිකව කළ යුතු ආකාරයත් ඉතා හොඳින් පැහැදිලි වුණා. ඒක තමයි ඇත්තටම මට තිබුණ ප්‍රශ්නේ. බොහොම පින් තේරුවන් සරණයි. සත්‍යත්වමානි මේ අදුක්ක අසුක වේදනාවෙන්ද මේ පුද්ගලෙක් බොහෝ වේලාවක් ගත කරන්නේ? එහෙම නැත්නම් සුඛ හෝ දුක වේදනාවෙන්ද බොහෝ වේලාවක් ගත කරන්නේ? මෝඩකමනු තමයි ඒක වෙන්නේ. ඒ කියන අවිද්‍යාවන්ම තමයි. වැඩිපුර තියෙන හැබැයි අදුක්කම සුඛේ. ඒ තත්ත්වය වැඩිපුර තියෙන. ජීවිත භූමියේ සිටින කෙනෙක් නම් එයා වැඩිපුරම ඉන්නේ අදුක්කම සුඛ වේදනාව කියුවත් හරිද? මොකද අපි එහෙම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකයි මම නැවත මතක කරන්නේ. ඒක ඒ වෙලා තියෙන එක තමයි වැඩිපුරම තියෙන්නේ ඒ තත්ත්වෙන්. හැමතර දැන් ඔයස්තු අර භවංග සිත ගැන ඉගෙන ගන්නවා නම් ඒ භවංග සිතේ තමයි තියෙන්නේ. ඊපස්සේ භවංග චලන තියෙන පටන් අරන් ඉතින් හරියට යන්නේ. එතකොට ඒ නැති හරිය වැඩි. ඒ නැති හරිය කියන්නේ මේ හිදස වැඩියෙන් තියෙනම හිදසින්ට දන්නේ නැතිකම තියෙන එකම තමයි අවිද්‍යාව වෙන්නේ. අපි අදුක්කම සුඛේ උත්තමාවිය ධම්ම දින්නා කියන්නේ ඒකයි. අදුක්කම සුඛේ තියෙන අවිද්‍යානුසේ අනුසේත. අර ළඟම තියෙන නිසා මේකේ පේන්නේ නැත්තේ. ඒ නිසා තමයි බුදුහාම ප්‍රතිපදාවක් කියේ මේක තේරුම් ගන්න තේරුම් ගන්න තේරුම් ගන්න කියේ. මේක කොච්චර ළඟද කියනවනේ ඒ නිසාමයි තේරෙන්නේ නැත්තේ. ඒ නිසා අපි හොයන්නේ යන්නයි පුරුදුලා තියෙන්නේ. ඉතින් මනස සම්පූර්ණයෙන් මනස ඇම්බුෂ් කළා දාන්න ඕන. මනසක් හදලා තියෙනවා එක්තරා විදිහකට හිතන්නත්. ඒක සම්පූර්ණයෙන් අතුරු දහම් වෙච්ච වෙලාවට තමන් හම්බ වෙනවා. මොකද මනසෙන් තමයි මට හදලා තියෙන පපංච කිව්වේ ඒක. මනස කියන්නේ ප්‍රපංච සමුදායක්. විතර වැඩිපුර තියෙන්නේ අදුක්කමසුකි. වැඩිපුර තියෙන්නේ අදුක්කමසුකි. නමුත් ඒක තේරෙන්නේ නැත්te අපිට තේරෙන්නේ මේක රාග දෝසත් එක්ක මිසුණා. අර බය එනවා ඒක. කවුද මම කියලා මං නැත් වෙල යන්නේ කියලා. මට ඉන්න තනන්නේ දත් ගහන්න දෙයක් නැති වෙන්නේ. ඒ නිසා තමයි අර නිබ්බිදා වෙනවා කියනකොට අර මේක අර විශේෂයෙන් භංග ඥාන එනකොට දැන් අර නාමවිදර්ශනාවේදී කතා කරන්නේ මේ උදේවය එනවා. ඒක උදේ ඒවදක් මොනවද ඊට පස්සේ එන භංගානුපස්සනා ඥානයි කියලා. වැඩිපුර පෙන්නේ භංගේ. එතෙන් තම අනිමිත්ත චේතු මිත්‍යෙන්නේ භංගත් එක දැක්කහම ඒක එතකොටම භයතු පဋාණන් ලකු භයක් එනවා දැන් මෙතෙක්කල් මං හිතන් හිටියා රූපවල ඉන්න පුළුවන් සද්දවල මට ඉන්න පුළුවන් ගන්ධවල නැලවෙන්න පුළුවන් මගේ තනිකම් මකනවා මේ දේ සින්දු මගේ තනිකම් මකනවා sexual contact මගේ තනිකම් මකනවා drama මගේ තනිකම් මකනවා රූපවාහිනිය මගේ තනිකම් මකනවා එහෙම නැත්නම් computer මගේ තනිකම් මකනවා යාළුවන්ට කතා කරහින් කොහොඳයි අර අපි කියන්නේ මේ මොනවාද කම්මාරාමතා කියලා එක එක දේවල් වල ඉන්න කැමැත්තකන් ඒවත් අහුවෙලා ඉන්නවා ඒවා තනිකම් මකන්ට කරගත්ත දේවල් තියෙනවා ඌට මේ යවෙනවා නේද යවෙනවා ඒ යවෙන කොට යවෙන නිසා අපට අර මූලික ස්වරූපින්ට බැරි කමක් වෙනවා. මොකද මට පුරුදුල තියෙන අර බය කාවහම ඒකක් එකකින් තනිකම මඟහරවාගෙන යන්ත ඇහැ කන දිව නාසය ශරීරය සහ මනස පාවිච්චිනේකට. ඒ පාවිච්චි කළා ආයෙත් මම කෙනෙක් ගොඩ ගහ ගන්නවා. ඒ මම ගොඩ ගහ ගන්න සංඥාව ආයෙත් උදව් කරනවා. ඒ නිසා තමයි අලුත් සංඥා නැත්තම් පරිණේව මතු කර ගන්න හදාන්නේ. මේ පොදුවේ කියන හැම තිස්සෙම කරන දේ ඕක. ඒතර භවාංග සිතත් එක්කින් මම ඒ වචනේ හුරු නිසා කියන්නේ භවාංග සිතත් එක්කින් ඒක එක්කක් තින්ද භවාංග සිත එකින්ද හුරු වෙන. එහෙම කතාවක් නැහැ මම අර ඉගෙනගෙන තින් සම්මා කියන්නේ. එතකොට දිවමම නෙවෙයි, හක්කමම නෙවෙයි, දත්මම නෙවෙයි කියලා තේරෙනවා. ධනිෂ්මම නෙවෙයි, නියපොත්කමම නෙවෙයි, බඩවලමම නෙවෙයි, වකුගඩුවමම නෙවෙයි, ප්‍රජනන පද්ධති, මූත්‍ර පද්ධති, ස්වංශ පද්ධති සුදිර සංසරණ පද්ධතිය එකක්වත් මම නෙවෙයි. ඊළඟ චින්තන පද්ධතිය, චක්කු පද්ධතිය මම තේරෙන්නේ කියන්නේ චක්ක ආයතනේ. මේ සෝත පද්ධතිය, මේ අහන රටාව, ඇහෙන රටාව, ගන්ධ රටාව, ගන්ධ දකින රටාව, අහන රටාව, දකින රටාව, ස්පර්ශ රටාව ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. මම නෙවෙයි කියලා තේරෙනවා. ඒක තමයි ක්‍රියාවලියක් විතරයි. ඒ ක්‍රියාවලියින් පමණයි අහවලා කරනවා කියලා නෑ ඊට පස්සේ. අහවලා කරනවා කියලා නෑ. ඒ ඒ ඒක පටන් ගන්නත් හොඳම දේකින් තථාගතයන් වහන්සේට ආදරය කරන්න පටන් ගන්න. ඒ වචනේ සෑල්ලු කරන්න එපා බැතිසිතගෙන මේ කියන්නේ ශ්‍රද්ධාව ගැන. අර ඒවා කිව්වහම අර සුදු වතයි එලිමලුයි මම මතක් නිසා තමයි කියන්නේ ආදරය කරන්න කියලා fall in love with him කියලා. තථාගතයන් වහන්සේ කෙනෙක් කාය හම්බෙන්නේ අපිට. ධම්ම දින්නලා බොහොම වාසනාවන්තයි. ඒ නිසා ඒකින් පටන් ගන්න ශ්‍රද්ධාවෙන් හොයලා බලලා ගුරුවරේ පණ ගැහෙන ගුරුවරේ හොයා ගන්නවා. පණ ගැහෙන ගුරුවරේ හුස්ම ගන්න ගුරුවරේ හොයා ගන්න. ආදරය කරන්න ගුරුවරෙක් හොයාගෙන එයත් එක්ක යන්න. එයත් එක්ක යන්න. අයින් කළත් එයත් එක්ක යන්න. මාව මරණ කෙනෙක් මාව උඩට අරන් තියෙන මේ සිංහාසනයක තියෙන කෙනෙක් නෙවෙයි. මාව මොනවාරි නම් පූර්වක ලොකු නමක් කියන ගුරුවරයෙක් එක්ක නෙවෙයි. ඒක නම විනාශ කළා. මගේ සොහොන් කොටත් විනාශ කළා දාන, මගේ සොහොන් භූමියත් විනාශ කළා දාන කෙනෙක් හොයා ගන්න ඕනේ ගුරුවරේ. එතකොට ඒක එහෙම ඒ මාව මරණ ගුරුවරයා හොයාගත්තා. මම භෞතික වශයෙන් නෙවෙයි කියන්නේ ඊගෝ එක. එයාට ඉදලෙන්ට සම්පූර්ණ සර්ජරි කරලා ඉවර කරන්න. ඒක අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි මට තේරෙන්නේ හිටියේ මතවත්. මට හිතෙන හැටියට එහෙමයි. බුදු සරණයි, කල්යාණ මිත්‍රන්ට අප්‍රමාණ පින්. අපි මේ අරයුම් පමණයි මේ සාකච්ඡාවේදී අපි කවුරුත් වන්දනා නඩේක එකම වන්දනා කරුවන් පිරිසක් අපි ලම් සත්‍යගෙතන් වහන්සේගේ ධර්ම වාගෙන ධම්ම දින්නලා ඒ තුමාවියන්ට කෘතඥතාපූර්වක නමස්කාර කරමු. විශ්ව කොතනකවත් නෑ හි ඒවා වතුර බින්දු මූදට නැත්නම් වගේ දැන් නෑ ඒවා. ඒ නිසා නමුත් ඒ තුමාවියන් අපිට දුන්න උත්තේජනේ ඒවට ගරු කරන්න ඕන. ඒ ගරු කරලා විසාක වගේ ඇත්තෝ ත්‍රිවිධාල වැඩ කොටසක් කරලා කාගේවත් තිත නොරිද්ද තමන්ගේ ආදරණීය මිතුරිය ආදරණීය බිරිඳ ඒ ඇත්තටත් ඒකේ කියලා දීලා අන්තිමේදී එයාටත් වඩා එහා ගිය අන්තිමේදී. ඒ නිසා අපිත් එහෙම හිතා ගන්නවා. ඉතින් කල්යාණ මිත්‍රාන්ට පින් කල්යාණ මිත්‍රාන්ට පින් දහම් වචන පවුන්දට ඉගෙනගෙන අපි ගමන් මාර්ගයම් බොහොම පින් බොහෝ දේ ඉගෙනගත්ත බෞතුම් ප්‍රශ්න ඇහුවා. සම්මා සම්බුදු සරණයි. අපි අවසන් කරමු. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. අපි හොඳ පැතුම් රසක් කරමු. මේ ජීවිතේ මේ භවයේ නිසිරු දරාගෙන සිටි මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත් වේවා. පියානන්ද පරමු යහපත දකිත්වා. සසර වතන්සු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක්ම හමීවා. ස්වර්ග භූමීන් මේ හිමි වේවා. අපේ හිත්වල ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මුහු කරගොස් අපේ ශ්‍රේසඳාත් අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිෂ සේවයක් සිදු කරනු සඳහාත් පරම ශාන්ත සුඛය නිබ්බානේ අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු. තථාගතයන් වහන්සේට අපේ ගෞරවණීය සිද්ධාර්ථ ගෞතම සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට බැති සිටින් කෝටි ප්‍රකෝටි වාරයක් ඒ සිරිපාලඟ අපි නමස්කාර කරමු. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා